ඒ තපස් රකින්න තාපසාරාමෙන් දැන් ගම් තියෙනවනේ. ඒකේ පෝසත් අය ඉන්නවා. වයස කටියොන් පෝසත්. සත්තම් පාක් වීදම් කරන්නේ. වීදම් කරන්නේ තපස් වරුන්ට කියලා මොකවත් දෙන්නේ නැහැ. මේ ප්‍රශ්න කෑඳ කාලය තිබිලා එක තාපති දිහාල අයි මේ පෝසතා. දැන් මේ කාලේ සිටවරු නැහැනේ. අපි සිටවරු වා ගොන්දර වත්කම් තිනවා. ඇයි මේ පෝසතා මොකවත් දෙන්නේ නැත්තේ? මේක ආන්න ඕනේ කියලා යෝගියෙක් උවමනාවෙම පින්ඩපාත කල්ලතුව කරගෙන වළඳලා ඒ ගෙදරට ගිහින් තිනවා. ගියාම වඩින්න ආසනය පනවලා ඒ සිටවර බිම ඉඳගත්තා ඒ පෝසතා. එතකොට තේරුණාල මෙයාගේ ಗುಣ තියෙනවා. මේ ගෞරවත්වය මේ පිළිගැනීම බලනකොට මෙයා ටිකක් අසංවර කෙනෙක් නෙමෙයි. එහෙනම් මෙයාට කතා කරන්න ආපු මානසිකත්වය වෙනස් කරලා මේක ටිකක් ගෞරවෙන්න. ඒවලු මේ මාත්මයා මෙච්චර වත්කම් තියෙනවා. මෙච්චර දේපළ තියෙනවා. පොල් වතු අරමෙව තිනවා. මේවා ගෙනියන්න පුළුවන්ද? ඉනාලා කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ තරමට ටිකක් හොඳ ප්‍රශ්නයක් අහන්න එපායි. ඔබ වහන්සේ දන්නවනේ මේ ගෙනියන්න බෑ කියලා. ආ එහෙනම් මේකට මේක තේරෙනවනේ. තාපසයා කල්පනා කළාලු එහෙනම් මේ මිනිස්සු වැරද්ද කරන්නේ දැනගෙන. ගෙනියන්න බැරි නම් ඇයි මේව දෙන්නේ නැත්තේ? ස්වාමීනි මම මේව හොරකම් කළේ නැහනේ. වංචා කළේ නැහනේ. කපටිකම් කළේ නැහනේ. පෙර සංසාරේ දුන්නා. ඒක නිසා ලැබුණා. ඒක මම බුද්ධි විඳිනවා. මොකද මගේ වරද? වරදක් නෑනේ. දැන් මිනිස්සු දෙනවනේ. ඔව් හොරකම් කරලා. මැරෙනකොට බය හිතෙනවා. වංචා කරලා. දේපල කොල්ල කාලා. උන් බයයි අපායට යන. ඒ නිසා උන් පින් කරනවා. ඒකෙත් වරදක් නෑ ස්වාමිනී. මං ඒකම කරලා නෑනේ. ඒ නිසා මේ ඔක්කොම අල්ලන්නේ ටිකක්. මම මැරෙනකොට බය නැහැ. මම දීපුවා ලැබිලා තින්නේ. රුපියල කතරකම් කරලා මොකද මං දන් දෙන්නේ? තාපසේ නැකිටලා කිව්වල මානකම තියෙන නිසා වඳින්නේ නැත්තම් වඳින්න වටිනවයි කියලා. පාඩුවේ පයි යන්නේ. මේ මනස සතපක්වත් දෙන්න අපිට. ඉතින්නේ මනස වැරදි කරනවා. ලෝභය කියලා නෑ. එහෙනම් කවුද වැඩිපුර දන් දෙන්නේ? වැරදි කරන මනුස්සයා. අම්බ කරලා එකතු කරලා පොදි බඳලා දැන් අන්තිමට බයයි. සිල් ගත්තේ නෑ. බුදුහාමුදුරන්ගේ බණට ඇවුම්කන් දුන්නේ නෑ. මාර වැඩේ මේ. කිසිම පිනක් දාම කරන. එහෙනම් කොයි හරි පුතේ චෛත්‍ය ගරා වැටලා තියෙනවා පොඩ්ඩක් ඔයපංගු පුතේ. ඇයි දැන් චෛත්‍ය දන්නේ පාර? අපායට යන්න බයයිනේ. මල් ආසන අදනවා. දෑත් වට්ටි ඔළුවේ තියාගෙන යනවා. පාවඩ අරගෙන යනවා. කප්පු කොළුවේ තියන සාදු සාදු කියලා කෑ ගහගෙන ඇයි අපායට යන්න බය කියලා කියන්නේ මේක? සාදුවක් නෙමෙයි. අර සාදු කෙනෙක් අපට ඇයිනේ අපායට යන්න බයයි අපායට යන්න බයයි අපායට යන්න බයයි කියලා. හැබැයි අපායට යන්නේ නැති එක කිසිම සාදුවක් නැහැ. උචණ්ඩියා වගේ ඉන්නවා. බලන්න මේක වෙනස. ඒ කරන්නේ ඒ කට්ටිය පින් කුසල් බලාපොරොත්තු වෙන්නේ නිවනට නෙමෙයි. අපාය නිදාස් වෙන්න ඊළඟ උප්පත්තිය යාපත් කරගන්න ඒ තිරිසන් ලෝකයට යනවා නම් ඒව වළක්වන්න තමයි ඒක කරන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට කර්මය වෙනස් කරන්න පුළුවන් නම් එතකොට බුදුහාමුදුරුව කියපු ධර්මයට මොකද වෙන්නේ? කර්මය ක්‍රියාත්මක වෙන්නේ කර්මයට ඕන විදිහට. අපට ඕන විදිහට නෙමෙයි. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට පුත්‍රජන වෙන්න පුළුවන්ද? රාහත් වෙච්ච කෙනෙකුට පුතුජන වෙලා කසාද බඳලා නැවත ඉපදීමට වැඩ කරන්න පුළුවන්ද? ඇයි? ඒ කියන්නේ කර්ම වෙනස් කරන්න බෑ කියන එකනේ. අම්බෙන්ද තින ගුටිය වළක්වන්නත් බෑ. ලැබෙන්න තින බට්ටික වළක්වන්නත් බෑ. යවහල් වළක්වන්න බෑ. බුදුහාමුදුරුවෝ වළඳන්න වෙනවා. තථාගතයන් වහන්සේටවත් යවහල් වළක්වන්න බෑ. යවහල්ලා උන්වහන්සේට බ්‍රාහ්මති කරන්න බැරිද? ආනන්ද වස් කාලේ අපට බ්‍රාහ්මති ලැබෙන්නේ නැහැ. මොකද ලැබෙන්නේ? යවහල්. මොකද කරන්නේ? එහෙනම් භාග්‍යතුන්වහන්සේ ඔබ වහන්සේගේ පාරමිතා එක රයිස් කරන්න. රයිස් වළඳමු. එහෙම කරන්න බැරිද? බෑ. යවහල් වළඳන්න ඕනි භාග්‍යතුන්වහන්සේ. ඇයි? ඒ කර්ම වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේ නමකට ලැබෙන්න තියෙන දාණය වෙනස් කරන්නත් බෑ. මාරාතුන් වහන්සේ මොග්ගල්ලාන ඒ උත්තරමයට ලැබෙන පොළුපාර වළක්වන්නත් බෑ. ඒ කියන්නේ අකුසලේ වළක්වන්නත් බෑ, කුසලේ වළක්වන්නත් බෑ. එහෙනම් කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ අපට ඕන විදිහට නෙමෙයි. කර්මයට ඕන විදිහටයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. වෙන මේකට විසඳුමක් නැහැ. මේක ලෝකෙ මිනිස්සු තේරුම් ගන්න. මිනිස්සු හිතනවා මේ හොඳ වැඩ කරලා කර්මය වෙනස් කරන්න පුළුවන්, නරක වැඩ කරලා කර්මය වෙනස් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් වැරද්දක් වුණා. ඉතින් හදාගෙන ඉදිරියට යමු. ඒක ශ්‍රේෂ්ඨයි. අදාගෙන ගියාම නැවත හැදෙන්නේ නැහැ. හැබැයි ඇදුන එකට මොකද කරන්නේ? ඒක ගෙවන්න වෙනවා. ඒක ගෙවන්න වෙනවා. සමහරලාට විශ්වයේම අපට අනුකම්පා කළ සමාවක් දෙනවා. අනේ මේ මනස ඇති එක බත් පාර්සලයක් ඉදිරුවට බත් පාර්සල් 500ක් විතර පූජා කරලා තියෙනවානේ. එහෙනම් ඒ බත් පාර්සලේ අපි යට කර්මය හදන්නේ විනාඩි 10ක් පරක්කු කරලා බතක් දෙමු කියලා. හෝටලෙට ගිහලා වාඩිලා කෑම ඕඩර් කරන ඔක්කොම ලැබෙන අපිට ලැබෙන්නේ නැහැ. මොකද කිව්වා අපේ තුන්ඩු ටික අරන් ගිහලා ඕඩර් ටික තිබ්බා අරකක් උළඟට ගිහින්. අර ටික ඔක්කොම කෑමට ගියා නම් මේකෙන් නැතුව අපි කන මිනිස්සු ප්‍රයක් කරනවා. ප්‍රයක් ඕඩර් කළේ නැද්ද? කළේ මිනිස්සු. එතකොට ඇයි ආවන ගිල බන තුන්ඩු අබ්බිම තියන. පස්සේ අරගෙන ටක් ගාලා අරගෙන එනවා. හැබැයි ප්‍රයක් විතර ප්‍රමාදයි. ඇයි අර බත් එක උදිරගත් එක කර්මය. ඒ වගේ අඩුවෙන් හරි පරිසම් දෙනවා මිසක් එහෙම වෙන්නේ නැහැ. අවෝසි වෙන්නේ සාමාන්‍ය පොඩි පොඩි දේවල්. ලොකු ඒවා අවෝසි වෙන්නේ නැහැ. ලොකු එකක්වත් දැන් අම්මට ගාලා අවෝසි කරන්න පුළුවන්ද? බුදුහාමරන්න බැලලා අවෝසි කරන්න පුළුවන්ද? බුදුහාමරක බඩහාර නිදානේ ගන්නවා. අවෝසි වෙනවද? මාළු මරනවා. ඒක විකුණනවා. ඒ මාළු පුච්චාගෙන කනවා. අවෝසි වෙයිද? වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. වෙන්න ක්‍රමයක් නැහැ. නොදැනුවත්ව වැරදි කරන මනුස්සයෙක් මට කියන්න. නින්දෙන් ගිල්ල කසිප්පු පෙරුවා සාමින්නාස මගින් අවතක් වුණා. ස්වාමිනාස නිදාගෙන ඉන්නකොට මම බොරු කියලානේ. එහෙම එහෙම කියන කෙනෙක් ඉන්නකෝ. ස්වාමිනාස කිසිම දෙයක් දන්නේ නින්ද නැකිట్లా කිලා අනාචාරය ඇසිරිලා. එහෙම එන ගමන් ගාක්කට නිදාගෙන උදේනේ දන්නේ ස්වාමිනාස. එහෙම කියන කෙනෙක් මට කියන්නකෝ. ඔක්කොම ප්ලෑන් කරලා නෙමෙයිද කරන්නේ. ඒකට වෙනම ෆෝන් පාවිච්චි කරනවා වෙනම සිම් පාවිච්චි කරනවා. බොරු කියලා ගමන් යන්නේ. වැරදි වැඩ කරන මිනිස්සෙක්ගේ කිසිම එකක් හොයන්න බෑ. මේ මිනිස්සු කවුද නොදන්නවත් කරන්නේ? පස්පව් කරන කිසිම කෙනෙක් දන්නතෝ නෙමෙයිනේ කරන්නේ, ඔක්කොම දැනගෙනනේ කරන්නේ. අපායට නොදැනුවත්ව යන්නේ. එහෙම ගියොත් යම රජු පිළිගන්නේ නැහැ. ගිල මේක කොහෙද දන්නේ නැහැ මහරජතුමනි. ආ මේක අපාය. ආ එහෙමද? ඇයි දන්නේ මං අපායට? කොහෙල බලනවා මේ හේතුවකුත් නැහැ. එහෙම වැරදිලා අපායට යන්නේ නැහැ මිනිස්සු. මගේ තාත්තා මගේ අම්මා කියලා දැනගෙන නෙමෙයිද ගහන්නේ? ගාලවලා පොඩ්ඩක් ඉන්න ඩෙන්ටිටි බල. ආ හරි. මේ තමයි මගේ තාත්තා. මට වැරදුනා. එහෙම ගන්නවද කව නෑ. එයා දන්නවා. නින්දේ. නින්දේ. අර ඇවිදින මිනිස් ඉන්න නින්දේ ඇවිදින. එහෙම නින්ද ගිහලා වඩියක් ගාලා කසිප්පු පෙරනවා. එහෙම මත්යන් ටික බීලා උදේ හැරිලා කලුම් මං මේ ඔක්කොම මන්ද කළේ දර දාලා. එහෙම එහෙම කවුරුර ඉන්නවද? නෑ. එහෙනම් මේ වැරදි ඔක්කොම මිනිස්සු කරන්නේ දැනුවත් වෙන ඔක්කොම දැනගෙනනේ සීකල්පනා වෙන. පෝසක මාත්‍යා පෝසත් වෙන්නෙම මසුරුකම තිබුණොත් නේ. පොඩි සරල එකක් නේ මේකට මම එන්න ඕනේ දෙක දේශනා කරන්න. දුප්පත් වෙන්නේ මේ මිනිස්යා දාන පාරමිතා පුරණ නිසානේ. එහෙනම් පාරමිතා පුරණ කට්ටියකම දුප්පත්. මගේ කකුල් දෙකෙන් අල්ලලා හොල්ලන්න බලමු ඔළුව යට තියලා රුපියලක් වටින්නේ. ඇයි? පාරමිතා පුරණ එන මොකද ඉතුරු වෙන්නේ? අර අසත්පුරුෂ මිනිස්සු හොල්ලන රත්තරන් කිලෝ ගණන් වැටෙන්නේ. ඩොලර් මිටි ගණන් වැටෙන්නේ. ඇයි? මසුරුකම් තියනවා. ලෝභය තියනවා. තණ්හාව තියනවා. මිටි පිටින් තියනේවා. එහෙනම් වැඩිපුර පෝසත් මිනිස්සු කවුද? වැඩිපුර පාරමිතා නොකරන කට්ටිය, පුරන් නැති කට්ටිය. ගොඩාක් දුප්පත්ලා යන එන මන්නත ගස් යට මුදියන්නේ කවුද? වැඩිපුර පාරමී පුරන කට්ටිය. ඒ කට්ටිය මොකක් ඉතුරු නැයි ඇඟේ තියෙන එකක් දීලා. අර බාබාජින්නි අඳන පිටින්. ඇඟේ තියෙන සිවුරත් පූජා කරලා. සිවුරත් පූජා කරලා. පාත්‍රෙත් පූජා කරලා. මොකවත් නැහැ. ඒගොල්ල පාරමී වැඩිපුර පුරන නිසා මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ කට්ටිය මොකවත් පුරන්නේ නැහැ නිසා ඔක්කොම තියෙනවා. බයික් දෙකක් තියෙනයි මේක කඩුණා ඊළඟ එක. ට්‍රැක්ටර් හතරක් තියෙනවා. හෙලිකොප්ටර් තුනක් තියෙනවා. ඇයි මොකවත් දෙන්නේ නැහැ. පාරමී පුරන්නේ නැහැ. අපේ බෝධිසත්ව පාරමී පිරුවන එක භවයක. ගිහිල්ලා බලනකොට මොකවත්ම නැ වාඩිලා ඉන්නවා. එක හඳුමයි තියෙන්නේ. යන්නේ මම මොකවත් නැහැ. ඇයිදන්නේ මේ තාපසයට මොකවත් නැති මිනිස්සු හොයාගෙන ගිහිල්ලා තිනා ගමට. ගමට ගිහිල්ලා ආලා තිනා මේම ඉන්නන්ද පිම් පාටයි. දැක්කාම ඉතන හොඳ පවුලකින් ආපු කෙනෙක් වාගේ මෙච්චර වත්කම් තිනකනේ මාන වෙන්න බෑනේ. තපස් රකින්න බෑනේ. මොකද්ද මෙයාගේ තින ජීවිතය කියලා බලන්න යන පස්සෙලක එයා තමයි වේලාම බ්‍රාහ්මණයා. කැමැති කෙනෙක් කැමැති එකක් ගන්න කියලා ඔක්කොම ටික ලියලා තියලා එල්ලලා තියලා ගිහින්. එහෙනම් පාරමී පුරපු නිසා මොකද උනේ? මොකවත්ම නැහැ. අනිත් කට්ටිය පාරමී පිරිවෙන ඒ කට්ටිය ළඟ වත්කම් තියෙනවා. රත්තරන් තැටි තියෙනවා, කෑම කන්න, ආහන්සි පුටු තියෙනවා. උඩමළුව තියෙන නැගලවල ඒ වටපිටාව බලන ඔක්කොම තියෙනවා. ඇයි? ඒ කට්ටිය මොකවත් අත්හැරලා නැහැ. එහෙනම් පාරමී පිරෙන කට්ටිය ළඟ රැඳෙන්නේ නැහැ. රැඳෙන කට්ටිය ළඟ පාරමී පිරෙන්නේ නැහැ. එච්චර සරලද? මේක තේරුම් ගන්න බෑනේ ලෝකේ ගොඩක් කට්ටියට. දුප්පත් වෙන්නේ මේ පාරමී වැඩිපුර පිරෙන නිසා. එනම් මේ දන් දෙන කට්ටියට එකතු වෙනවනේ. දන් දෙන කට්ටියට අත්තරන කට්ටියට තිකුත් වෙනවා. හැබැයි ඒ කට්ටිය දන් දීලා නැහැ. නැවත බලාපොරොත්තුෙන් දීලා තියෙන්නේ. ණයට දීලා තියෙන්නේ. මේ මේ කුසලයේ නිසා මට රජකම ලැබේවා. මේ දාහණ ආනිසංස නිසා මට විශාල කුඹුරු ලැබේවා. මේ සාංගික දාණය නිසා මම හොඳ සිටුපවුලක ඉපදේවා කියලා මේ මිනිස්සු දාණේ නෙමෙයි දීලා තින්නේ, ආයෝජනයක් දීලා තින්නේ. ඒ නිසා පෝසත් වෙලා තින්නේ. හැබැවින්ම පාරමී පුරුණ කට්ටිය, හැබැවින්ම දාණ දෙන කට්ටිය, ඒ සැබෑව දැකලා සැබෑව තුල අත්තරින කට්ටිය කිසිම කෙනෙක් ළඟ වත්කමක් නැහැ. උප්පත්තිය මේගොල්ල දුප්පත්. ඇයි? හැත්තෙටම දන් දීලා තින්නේ නිවෙන්න. නිවෙන්න මොනවද වෙන්න ඕනේ? හැමදේම අස් වෙන්න ඕනේ. අස් වෙලා යන්නේ නම් නැහැ. අද උදේ වැඩට ගියේ නැත්නම් අද කෑම නැහැ. අද රස්සාවන කෙරුවොත් එක කෑමක් නැහැ. හරියටම මේ මනස හරියට පාරමී පුරලා. මේ මනසට પરම්පරා 20කට කෑම තියෙනවා. ඒ කියන්නේ මේ මනුස්සයා වංචනික ලෙස දීලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තු තියාගෙන දීලා තියෙන්නේ. නැවත ගැනීමේ අදහසින් ණයට දීලා තින්නේ. සංඝයාට දීලා තින්නේ ණයට. සාසනෙට දීලා තින්නේ ණයට. බුදුහාමුදුරන්ට බත් දීලා තින්නේ ණයට. ඒ ණය ලැබිලා තින්නේ. ඒ නිසා මේ මනුස්සයා පොසත්. වේලාම බ්‍රාහ්මණයා හැමදේම දන් දුන්නේ. නවත ගැනීම අදහසක් නැතුව සිද්ධාත් කුමාර බෝසත්ත්වය භෝගායට න අවුරුදු 6ක් මොකවත්ම නැහැ. ඇයි ලැබෙන්නේ? ලැබෙන්න නෙමෙයි දීලා තියෙන්නේ. නොලැබෙන්න දීලා තියෙන්නේ. එහෙනම් පාරමී කියලා කියන්නේ නොලැබෙන්න දෙන එකක්. ලැබෙන්න දෙන එකක් නෙමෙයි. අද මිනිස්සු දෙන්නේ ලැබෙන්න. ණයට දෙන්නේ. මීට වඩා හොඳයි බැංකුවේ දැම්මන. බැංකුවේ මේ දාන්නේ. බැංකුවේ දාන්නේ. විශ්වයේ කියන බැංකුවට ඒගොල්ලෝ ගිහලා මේ තැම්පත් කරනවා. ආපහු ගන්න. මේවා සරල ධර්මතාවය. මේවා යම්කිසි කෙනෙකුට තේරුණ තියා නැවත ඉපදෙන්නේ නැහැ. එයාට ඉපදෙන්න උවමනාවක් නැහැ. මේවා මිනිස්සු තේරුම් ගන්නෑ. හරි දුර්වලයි. නිවැරදිව දකින්නේ නැහැ. හැම චේතනාවකින්ම කර්මයක් හැදෙනවා. ඒ චේතනාව නිවනට ඇඩගස්වන්න ඒගොල්ල දක්ෂ නැහැ. එයාගේ නිවීම පිණිස මේ කළේ. එයාගේ යහපත පිණිස මේක කළේ. මිනිස්සු මට පින්ඩ පාත දෙනවා. මට කවදාවත් මිනිස්සු පිණ්ඩපාතේ දීලා නැහැ. මේ කතාව කිව්වම මගේ ගුරුවරයා කම්පා වුණා. ගුරුවරයා මගෙන් අහනවා, එතකොට හැමදාම පිණ්ඩපාතේ මිනිස්සු කවුරුත් මට පිණ්ඩපාතේ දෙන්නේ නැහැ ස්වාමිනි. ඔබ වහන්සේට කවුරුත් පූජා කරන්නේ නැහැ. එතකොට අනිත් ශිෂ්‍යයන්ගේ මූණවල් බලනකොට ඒකලන්ගේ මූණවල් ටික වෙනස් වෙනවා. එතකොට දැන් එතන වෙනසක් තියෙනවානේ. ගුරුවරයා දන්නවා මට පිණ්ඩපාතේ ලැබෙනවා කියලා. හැබැයි මම බොරු කියන්නේ නැහැ කියලා දන්නවා. ගුරුවරයා මට කිව්වා අනිත් පැත්තට ඇරිලා ඒ කට්ටියට ශ්‍රාවකයන්ට කියන්න මේ ඔබ වහන්සේ පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ ඒ ඇයි කියලා. ඊපස්සේ මං කිව්වා සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මම මේ තපස් ජීවිතය තුළ මෙච්චර කාලෙ මං පිණ්ඩපාතේ යනවා. මට පිණ්ඩපාතේ කියලා මේ ලෝකෙ කිසිම දෙයක් ලැබිලා නැහැ මේ දක්වා. මගෙන් තමයි ඒ කට්ටියට ලැබිලා තියෙන්නේ. මේ සංසාරයේ දුක නිවා ගන්න, නිදහස් වෙන්න, කුසලයක් කරගන්න, පිනක් කරගන්න මම හැමදාම මේ කට්ටියට අවස්ථාවක් දුන්නා. මම හැමදාම මේ කට්ටිය වෙනුවෙන් උදේ පාන්දර 3ට විතර ඇරිලා ලෑස්ති වෙලා පා මාර වෙනකොට ගමට ඇතුල් වෙලා හරියට අහලට එළිය වැටිගෙන යනකොට ඡායාව වගේ මිනිසුන්ට මාව පේනවා. එච්චර පාන්දරේ මං යන්නේ ඒ මිනිසුන්ට සසර දුක නිවා ගන්න අවස්ථාවක් දෙන්න. ඒ කුසලයක් කරගන්න, පිනක් කරගන්න, ඒ පිනෙන් ඒ කුසලෙන් ඒ කට්ටියගේ දුක නිවා ගන්න අවස්ථාවක් මම දුන්නා හැමදාම මේ අවුරුදු ගානක්. හැබැයි කාගෙන්වත් මට මොකවත් ලැබුණේ නැහැ. ඇයි? මට ලැබුණා කියන මානසිකත්වයෙන් නෙමෙයි මම යන්නේ. මම ඒ කට්ටියට අවස්ථාවක් දෙනවා නිවන් දකින්න. මම ඒ කට්ටියට අවස්ථාවක් දෙනවා බට්ටිකක් තියනවා නම් ඉඳුල් ටිකක් තියනවා නම් දීලා නිවන් ගන්න. මෙච්චර කාලයක් ඒවා කරගන්න ලැබුණේ නැහැ. ඕන් අවස්ථාව ළඟට ගෙනාවා. ඔක දීලා නිවන් යන්න. මමයි ඒ කට්ටියට පිණ්ඩපාතේ දෙන්නේ. මොකද්ද? නිවීම. නවත ඉපදීම අවස්ථාව නවත්ත ගන්න මම ඒගොල්ලන්ට පින්ඩ පාතයක් දෙනවා. මමයි පූජා කරන්නේ ඒ කට්ටිය. ඒ කට්ටියකින් මට පූජා වෙන්නේ. ගුරුවරයා නැකිట్లా කිව්වා. ආසනෙ නැකිట్లా. සාමාන්‍ය නැකිట్ట තෙදා දේශනා ඉවරයි. නැකිట్లా කිව්වා අද තමයි මේ පින්ඩ පාතේ මමත් දැනගත්තේ. මෙච්චර කාලෙ මම දැනගෙන හිටියත් නෑ. මේ පින්ඩ පාතේ අදයි මම දැනගත්තේ කියලා. එදා ඒ දේශනා ඉවරයි. අපි පටිසෝතගාමීව දකින්න ඕනේ ලෝකයේ. අපි මේ ලෝකෙට පැමිණියේ පිරිණිවන් පාන්න. අපි රාත් වෙන්න මේ ආවේ. මැරෙන අදහසින් එන හැමෝම පුදුජනයෝ. පිරිණිවන අදහසින් එන හැමෝම බෝධිසත්වරු. එහෙනම් මම පිරිණිවන අදහසින් ආවනම් මම බෝධිසත්වෙයි. මම බෝධිසත්වෙක් කියන එක මම දැනගන්න ඕනේ. අනිත් අය දැනගත්තේ නැති වුණාට. පොලිසිය දරගන්න ඕනේ නැහැ. රජය දැනගන්න. මම දැනගන්න එපායි මං කවුද කියලා. මම බෝධිසත්වෙයි. ඇයි? මම පිරිනිවන් පාණ්ඩාවේ. එහෙනම් එයා දැනගන්න එපා පස්පව් වලින් වැළකෙන්න. බුදුන් සර් යනවනම් දසසිල් රකින්න අදක්ස වෙන්න එපා. ඒ එකක්වත් රකින්න නැත්නම් එයා දන්නේ නැහැ එයා මොකටද ආවේ කියලා. ඒ නිසා එයා සත්පුරුෂ වැඩ කරනවා. එයා නැවත දුක වෙලා ගන්න හදනවා. අර දරුව බදාගන්නේ දෙමව්පිය අන්න ඒ වගේ ආ දුක බදා ගන්න හදනවා. එයා දන්නේ නැහැ ඒ වඩා ගැනීම තුල ඒ දුක නෙමෙයි එයා වඩා ගන්නෙ. එයාගේ ඉපදීම. එයාගේ ඉපදීම ඒ වඩා ගන්න එයා. ඒක භයානක අවස්ථාවක්. තාපසයා දන්නවා එයා බෝධිසත්වෙක් කියලා. ඒ නිසා තාපසයකට අහුවෙන්නේ නැහැ. අදටත් මට පින්ඩපාතේ ලැබෙන්නේ නැහැ. හේතුව මම පින් කුසල් කරන්නේ නැහැ. මට ඒක අවශ්‍ය නැහැ. මගේ ශ්‍රාවකයෝ රාත් වෙන්න බැරුව ගොඩාක් වේසෙනවා. ඒ නිසා උන්වහන්සේලාට ලැබෙන ඒ පින්ඩපාතෙන් ටිකක් මට පූජා කරලා ඒ මදි කුසල් ඒ මදි පින් ටික ඒ තුල නිර්මාණය කරගෙන ඒගොල්ලන්ට පිරිනිවන් පාන්න ඒ අවස්ථාව දෙන්න මම පින්ඩපාතේ නැත උන්වහන්සේලාගෙන් ඉල්ලා ගන්නවා. මම පින්ඩපාතයක් දෙනවා. උන්වහන්සේලා මට දෙන්නේ නැහැ. උන්වහන්සේලාට ඒ කුසලයේ කරගන්න අවස්ථාවයි මම දෙන්නේ. ඒ පින කරගන්න අවස්ථාවයි දෙන්නේ. මට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න, මට වඩා උතුම් වෙන්න, ගුරුවරයාට උපස්ථාන කරගන්න, ඒ ආචාර්ය වත කරන්න මමයි උන්වහන්සේලාට අවස්ථාව දෙන්නේ. ඒ නිසා ඒ පින්ඩපාතේ මට කර්මයක් ඇදෙන්නේ නැහැ. මම ඒ බත් ටික ගන්නකොට මම ඒ කර්මෙන් නිදහස් වෙලා ගන්නේ. මේ ලෝකේ කිසිම තැනක මට කර්මයක් අදන්නේ නැහැ මං. පොල්ලකින් මිනිස්සේ ගැව්වාම සරිය තාන්ද්‍රෝ වැදුනා, වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත අතහැරියා. ජේතවනාරාමයට වදිනවා. අර තාප ඒ බමුණා වෙවුලනවලු. පොල්ලකින් ගැව්වා පින්ඩපාතේ නාම්දුරමකටයි ඉවසීමේ අග්‍ර කියලා කිව්වා. චෙක් කරන්න ගැව්වේ. වැදුනා, වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත අතහැරියා. පින්ඩපාතේ වැඩියා. උනන්සේ වැඩියා. හැබැයි මට කවුරු හරි කෙනෙක් පොල්ලකින් ගැව්වා නම් මම සරියුත් තාන්ද්‍රෝ වගේ හිතන්නේ. සරියුත් තථාගතයන් වහන්සේගේ හොඳම ශ්‍රාවකයා. හොඳම ශ්‍රාවකී. ඒ සරියුත් මහරහතන් වහන්සේ යම් කිසි දෙයක් හිතුවද ඒක උන්වහන්සේට විතරයි හිතන්න පුළුවන්. තව කෙනෙකුට හිතන්න බෑ. සරියුත් තාන්ද්‍රෝ දෙන්නේක් නෑ. මේ සම්බුද්ධ ශාසනයේ ගෞතම සම්බුද්ධ ශාසනය එක නමයි. ඒක උන්වහන්සේ විතරයි. මම මං වාගේ හිතනවා. යම් කිසි කෙනෙක් මට පොල්ලකින් ගැව්වොත් ඒ පොළු පාර ගා ගන්න ඒ අවස්ථාව පූජා කරන්න මම මෙතනට පැමිණියා. එයා ගැව්වා නෙමෙයි. එයාට ගා ගන්න ඒ අවස්ථාව මම එයාට දුන්නා. මමත් දානියක් දුන්නා. එයාට කර්මයක් තිබුණා. ඒක මට පූජා කරන්න මම එන්නේ නැත්නම් කොහොමද පූජා කරන්නේ? මම මගහැරලා ගියා නම් ඒක දිවසින් දැකලා මම ඒක ඒ අවස්ථාව පිටුපෑවනා. එයාට දී ගන්න බෑනේ. එයාට ඒ කර්මය තිබුණා. එයාට පොළු පාර පූජා කරගන්න එයා ඒ පුල පුලා සංසාරේ පැමිණියා. ඒ අවස්ථාව ළඟට ගිහිල්ලා මම දුන්නා. මමයි යට දානියක් දීලා තින්නේ. එයා ගැව්වා නෙමෙයි. ඒ ගාන්න අවස්ථාව මම එයාට පූජා කළා. ඒ කර්මය මට නැහැ. ගාන්න කලින් ඒ කර්මය ඉවරයි. තථාගතයන් වහන්සේට දිවසින් දැකලා ඈතින් යන්න බැරිද? පුළුවන්. ඇයි ඒ ගල තියෙන දිසාව දැකලා උන්වහන්සේ ඒ පැත්තටම වැඩි? ඇයි ඒක මගහරින්න බැරිද? පුළුවන්. තථාගතයන් වහන්සේට කල්ප ගාන කිදිදිය බලන්න පුළුවන්. ඇයි මේ පැය දෙකකින් එන ගල පේන්නේ නැද්ද? පේනවා. ඇයි? දේවදත්ත ගල පෙරලනවා නෙමෙයි. එදා මම ජෝතිපාල මානවකයා වෙලා ඒ පච්චේක බුදුහාමරණට ගාපු ගල් ඒ කර්මයේ පරිසම් දෙන්න මම අවස්ථාවක් දෙනවා දේවදත්තට. දේවදත්ත පෙරළුවේ නෑ. දේවදත්ත තුලින් ඒ කර්මයේ පරිසම් දෙන්න තථාගතවන මම අවස්ථාවක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩි අපි බුදුන් වඩින මග යන්න ඕනේ. ඇයි බුදුන් වඩින මග යන්නේ? ඒ රාතන් වහන්සේලාගේ අඩුපාඩු තියෙනවා. රාතන් වහන්සේලාගේ අඩුපාඩු රාතුණ නෑ. සංසාරේ පුරුදු වක්කඩෙන් පයින්නවා. ඒක සංසාරේ පුරුද්දක්. ඒක රාතේගේ අඩුවක් නෙමෙයි. ඒ පුරුද්ද සාසනයේට අඩුවක්. සාසන ඒ තිබුණත් බුදුහාඳුරෝ රාතන් වහන්සේට විනයක් දානවා. මීට පස්සේ වක්කඩෙන් පනින්න බෑ. පනින්න බෑ. එහෙනම් අපි රාතන් වහන්සේලා ආදර්ශයට ගන්නවා. රාතුම් මග මග වැඩිනවයි කියලා කියන්නේම ඒ රාතන් වහන්සේට වැරදෙන්න අවස්ථාව වැඩි. ඇයි? එයා ගන්නෙ මොන රාතන් වහන්සේද දන්නේ? ගන්නවර යතුරු කරල්ලා කරගෙන පාර යන රාතන් වහන්සේ හරි මං උන්වහන්සේගේ සරණ යනවා. රාතුන් වඩිය මගනේ. කෙලිම රාතුන් වඩිය මම කැමැති රාතන් වහන්සේ අරගෙන අදන ලොකු යතුරු කරල්ලා කිලෝ පාක විතර අරගෙන කරේ දාගෙන යනවා. අකුණු වැදිලා මැරෙන්නේ නැද්ද? ඉවරනේ. වැස්ස කාලේ එළියට ගියාම කෙලිම එන වදිනවා. දැන් ගත්ත ආදර්ශය වැරදිනේ. එහෙනම් රාතන් වහන්සේලා ලස්සකනම් පාළවන අපි සාදු කියන නමස්කාර කරනවා. අර අදවතින් අපි උන්වහන්සේලාට මේ කැමැති එකඟයි. හැබැයි අපි වඩින්න ඕනේ තථාගතයන් වහන්සේ වැඩිය මග. ලස්සයක් බිහි වුණේ නිකන් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ නිසා. එහෙනම් අපි උල්පතටයි ගරු කරන්න ඕනේ, බාල්දිය ගත්ත වතුරට නෙමෙයි. අද මිනිස්සු ලිඳෙන් බාල්දියට ගත්ත වතුර වලට ගරු කරනවා. අර බෝතල් වතුර වලට හරි ආදරේ. බෑකිකේ තියන්නේ නැබේ උල්පතට ගරු කරන්නේ. උල්පත ආරක්ෂා කරන්නේ. එහෙනම් ලස්සගන රාතන් වහන්සේලා බිහි කරපු උල්පත තථාගත ගෞතමයන් වහන්සේ. උල්පතයි අපට වටින්නේ, උල්පතෙන් ගත වතුර නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් පිරිනිවන් පාන්න අදහසක් තියෙනවා නම් එක එක රාතන් වහන්සේලාගේ සරණ යන්න නැතුව තථාගත ගෞතමයන් වහන්සේගේ සරණ යන්න ඕනේ. උන්වහන්සේ තමයි රාතන් වහන්සේලා නිර්මාණය කරන උල්පත. උල්පත. බැරි වෙලාවත් අපිට හිතෙන අර වසලයා වසලයා කියලා කියපු රාතන් වහන්සේගේ සරණ යන්න. දැන් අපි උන්වහන්සේගේ සරණ යනකොට ඒ විදිහට කතා කරන්න එපායි. දායකයන්ට ඔක්කොම එහෙම කතා කරනවා. මෝඩයා, ගවයා, බූරුවා එහෙම කියලා කතා කරනවා. දැන් ඕම කතා කළාම සාසනේ බැබළේද නැහැ, පිරියනවා. දානේ නැති වෙනවා. දායකයෝ කලබල වෙනවා. සාසනේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මම හරි. මම මේ රාතන් වහන්සේගේ සරණ යනවා. ඒ නිසා ඒ රාතන් වහන්සේ කරපු දේවල් කියපු දේවල් ඒ විදිහට පිළිපදිනවා. ඒක සාසනේ ගැලපෙන්නේ නැහැ නේ. එදත් ප්‍රශ්න ආවා, අදත් ප්‍රශ්න එනවානේ. එහෙනම් මිනිස්සු මට ගරහනවානේ. සාසනේ මගේ මානකම මිනිස්සු එලා දකිනවානේ. එහෙනම් ගවයෙක් කියලා, බූරුවෙක් කියලා, රිලවෙක් කියලා මට කතා කරන්න අවසර නැහැ. එහෙම එකක් නැහැ. තථාගතයන් වහන්සේ සරණ යනකොට තථාගතයන් වහන්සේ කාටවත් එහෙම කතා කරලා නැහැ. මා කරුණාවේ නිවැරදිව උන්වහන්සේ කතා කළා. එහෙනම් වචනේ නිවැරදි, ක්‍රියාව නිවැරදි, සිතවිල්ල නිවැරදි, දැක්ම නිවැරදි, ඇසීම නිවැරදි, හැමදේම 100%ම සම්පූර්ණයෙන්ම නිවැරදි නම් ඒ චරිතයක් රාතෙක් ළඟ නැහැ. ඒක තියෙන තථාගත ගෞතමයන් වහන්සේ ළඟ විතරයි. එහෙනම් අපි වඩාත්ම ශ්‍රේෂ්ඨ චරිතේ අනුගමනය කරන්න ඕනේ. එහෙනම් මේ සම්බුද්ධ ශාසනේ ශ්‍රේෂ්ඨ චරිතය කයි? ඒක ගෞතමයන් වහන්සේ. එහෙනම් ඒ චරිතේ අපි ආදර්ශයට අරගෙන ගියොත් අපට වැරදෙන්නේ නැහැ. ඇයි සෝතාපන්න වැඩිය මග කියලා ගන්න පුළුවන්නේ? විසාකව දරු 20ක් අදුවන්නේ හැමතරම දරු ආදන. ඇයි මම සෝතාපන්න කට්ටිය වැඩිය මගන යන්නේ? ඒ නිසා හැමතැනම මම බඳිනවා, හැමතැනම දරු ආදන. පුදුම කතාවක් ඕක. දැන් ඒ කට්ටියට අහලා හදන්නේ කවුද? ඒ කට්ටියට තිරි බෝතල් හදන්නේ කවුද? ඒ කට්ටිය නලවන්නේ කවුද? ඒ කට්ටියට පොලියෝ ටී පොලියෙ දෙන්නේ කවුද? ඉංග්‍රීසියෙන් ටික. දැන් ප්‍රශ්නයක් නේ රටට. එහෙනම් අපි සෝතාපන්න කට්ටිය වැඩිය මග යන්න ඕනේ නැහැ. සකෘදාගාමී අය ඒකත් ඕනේ නැහැ. රාතුන් වහන්සේලා අනේ සාදු සාදු වහන්සේ පින්නම් පෑවනේ, ඒ මග ඕනෙත් නැහැ. මේ සම්බුද්ධ ශාසනයම නිර්මාණය කළ අපි වෙනුවෙන් මේ ලෝක සත්‍යය වෙනුවෙන් සාරාංශක කල්ප ලක්ෂයක් දුක් විඳලා තමන්ට නිවන් දකින්න ඕන තරම් අවස්ථාව තියෙද්දි, ඒ අවබෝධය තියෙද්දි පිරිනිවන් පාන්න නැතුව අපි වෙනුවෙන් මුළු ජීවිතේම මේ සංසාරයේ ඇටමස් ස්ලේනාර දන් දීලා කැප කරපු ඒ මහා පුරුෂ තථාගත ගෞතමයන් වහන්සේගේ සරණ ගියා නම් එයා ශ්‍රේෂ්ඨයි. මහා පුරුෂයෙක් නේ උන්වහන්සේ. උන්වහන්සේගේ සරණ අපි යන්න ඕනේ. ලකුණ්ඩක බද්දිය සරණ යනවා. කොටයිනේ ධනයිසෙන් යනවා ආන්දර පින්ඩපාදී. මොකද කියලා මම ලකුණ්ඩක බද්දියම රාතන් වහන්සේ සරණ යනවා. හරි ආන්දර ධනගාගෙන ආවයි උන්වහන්සේ කොටයිනේ. ඒ නිසා මම තාසා ඒ විදිහට යන්න. දැන් මේක ලොකු ප්‍රශ්නයක් ගමට. මේක පින්ඩපාතේ යන මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. ඇයි මිනිස්සු බලන මොකදනේ උන්වහන්සේ ධනගාගෙන ඉන්නේ? ඇයි අර රාතන් වහන්සේගේ සරණ ගිය නිසා? පාර දිගේ කකා යනවා, බිත්තර ගෙඩිය අරගෙන ඕම් බලනවා, කනවා. දැන් මිනිස්සු මොන මොකද්ද නුනසේ ඔළුව හුල් වෙලාද? සාමිනේ මොකද්ද මේ වැඩේ? නෑ. එහෙම රාතේක් වැඩියා. පින්ඩපාතේ වළඳ වළඳ වැඩියා. ඒ රාතන් වහන්සේගේ සරණ යනවා. හාඳුන්නේ මේක ප්‍රශ්නයක්. මේ රාතුන් වහන්සේලාට අපි කැමති නෑ. මේ රාතුන් වහන්සේලා අපට එපා. මේ රාතුන් වහන්සේලා ගමෙන් යන්න. දැන් මේම මිනිස්සු පෙළපාලි යන්නේ නැද්ද? යනවා. මිනිස්සු කොඩියල්ලාගෙන ඉන්නවා. මේ රාතන් වහන්සේලා අපේ සීමාවෙන් අයින් කරලා දෙන්න දිසාපතිතුමනි කියලා කොඩියල්ලා නැයි. ඒ රාතන්ට කැමති නැහැ. හැබැයි තථාගතයන් වහන්සේම වැඩියේ නැහැ. එහෙනම් ඒක අනුමගමන කරනනේ. ආයි බුද්ධ සාසනේ බැබලෙන්ඩ යන්නේ. නැවත මේ ආර්යවරු බී වෙන්නේ ඇයි? ඒ ලකුණු පින මේ බලන ඔක්කොම බුද්ධ චරිතනේ. එහෙම තියෙන්නේ. අපි පිළිපදින්න ඕනේ තථාගතයන් වහන්සේගේ චරිතය. අපි අනුගමනය කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ අවවාද. උන්වහන්සේගේ ශ්‍රාවක එක එක විදිහට තේරුම් ගත්තේ. හැබැයි සර්වඥතා ඥාණයෙන් තේරුම් ගත්තේ එක රාතේගේ නමක් කියන්නකෝ. එක රාතේක්වත් නැහැනේ. සර්වඥතා ඥාණයෙන් තේරුම් ගත්තේ එකම එක රාතන් වහන්සේ තථාගත ගෞතමයන් කියන ඒ රාතන් වහන්සේ. අනිත් කාටවත් ඒක තේරුන්නේ නැහැ. එහෙනම් ඒක තමයි අපි පිළිපදින්න ඕනේ. ඒක තමයි සරණ යන්න ඕනේ. ලෝකේ වෙන සරණක් නැහැ අපට. රාතන් වහන්සේලාට විරුද්ධ නැහැ. අපි සාදු කියන නමස්කාර කියන උන්වහන්සේලට තනියෙන් රාත් වෙන්න බැරි වුණානේ. එහෙනම් උන්වහන්සේලවත් රාත් කෙරුවේ අපේ තථාගතයන් වහන්සේ. එහෙනම් ඒ රාතන් වහන්සේ තමයි අපට ඕනේ. උල්පතයි අපට වටින්නේ. බාල්දියෙන් ගත්ත වතුර අපට වටින්නේ නැහැ. ඇයි? ඕන තරම් වතුර ගන්න පුළුවන්. උල්පත වටිනවා. සියලුම ප්‍රශ්න ටික නිදාස් වෙන්න ඇති කියලා හිතෙනවා. මනට පැවිදි වෙලා තියෙන දුර්වලකම් ඉක්මනට අදාගෙන ඉක්මනට රාත් වෙන්න. ඉමින්සරේ පිරිනිවන් පාමු. ආයිස් කල්පේ ඉඳලා සාසනයට වැඩ කරලා බුදුහාමුදුර වෙනුවෙන් ජීවත් වෙලා අවසාන වතින් අපි පිරිනිවන් පාමු. අපට අවශ්‍ය නැහැ ඉක්මන් වෙන්න. හැබැයි රාත් වෙන්න ඉක්මන් වෙන්න ඕනේ. ඉස ගිනිගත්තු මිනිසයා ඒ ගිනි ටික නිවන්න කොච්චර ඉක්මන් වෙනවද? ඊට වඩා ඉක්මන් වෙන්න ඕනේ. මුළු ඇඟම ගිනිගත්තු මිනිසයා වාගේ ඉක්මනට නිවා ගන්න ඕනේ. නිවා ගත්තට පස්සේ අපට අදිසි නැහැ. පිරිනිවන් පාන කිමින් කරමු. ඉක්මනට රාත් වෙන්න ඕනේ මේ ලෝකේ. හැමදේම මේ වගේ මුලාවක තියෙන්නේ. කර්මය පිළිබඳව නිවැරදි දැක්මක් නැහැ. මාර්ගය පිළිබඳව නිවැරදි දැක්මක් නැහැ. කෙලෙස් නිරෝධ කරන්න හරියට ගුරු උපදේශ නැහැ. හැමතැනම ලැබෙන්නේ ගුරුවරුන්ගේ උපදේශයේ ඉඩම් ටික ආරක්ෂා කරන්න, දේපළ ටික අරගන්න, වත්කම් අදන්න, අධ්‍යාපනය ලබන්න, රස්සාවල් ගන්න. ඒක කොහොමද නිවනක් වෙන්නේ? ඒක තුල නිවන් දැකපු කෙනෙක් ලෝකේ නැහැනේ. ඉතින් අපි සසර දුක නතර කරන්න එනකොට සසර දුක ගමන් කරවන්න උපදෙස් ලැබෙනවා නම් ඒක මාර්ගයක් නෙමෙයි. සැබෑ මාර්ගය කියන්නේ හිටගත්ත තැන අපිට නිවෙන්න පුළුවන් වෙන්න ඕනේ. වාඩි වෙලා නම් ඉන්නේ ඒ ඉරියව්ව තුළ නිවෙන්න පුළුවන් වෙන්න ඕනේ. පැවිදි වෙච්ච තැනම අපේ වැඩ නිමා වෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි මාර්ගයේ නිවැරදි දැක්ම. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ අවවාද පිළිපද හැමෝම මාළු අල්ලන එක නැවතුවොත් මමත් නවත්වනවා. හරි ශ්‍රේෂ්ඨයි. තබාරුමේ බොන එක ඔක්කොම නැවතුත් මමත් නවත්වනවා. මමත් නවත්වනවා. හරි ශ්‍රේෂ්ඨයි පාතන මාත්‍ය. කවුරු නැවතුවත් නැතත් කාට තේරුණත් නැතත් කවුරු වැඩුවත් නැතත් කවුරු පිළිපැද්දත් නැතත් මම පිළිපදින එක නවත්තන්නේ ඕම් බෝධිසත්වයා. මා බෝධිසත්වරු සමහර බවල ඉපදුනාම එක සත්පුරුෂයෙක් නැල්ලු ඒත් යන්නවා වාඩි වෙලා. සත්පුරුෂය නැන්නේ කට අරින්නේ නැහැ. එයා ගොඩාක් ධර්ම කාරණා කල්ලත ප්‍රත්‍යක්ෂ කරලා අට සමාපති උපදවන කටාරි නැයි සත්පුරුෂයෙක් නැහැ. එල්ල බලන්න මෙච්චර ඉවසීම අතක් කපන්න සොල්දාදු අතක් කපන පාඩු ඉන්න දකුණු අතනේ කැපුවේ හොඳ වෙලාවට වම් අත කැපුවේ නැහැ. සතුටින් ඉන්න වම් අත ගැන සතුට වෙනවා. මේ ගැන දුක් වෙන්න මේක හිනා වෙනවා. තරහා ගිය රජුන කපන අනිත් අතත් කපන හොඳ වෙලාවට මුන් අත් දෙක කැපුවේ කකුල් දෙක ඉතුරු කළා පින්ඩ පාතේ යන කටින් හරි කන්න පුළුවන් හොඳ වෙලාවට කියලා අර තියෙන කකුල් දෙකට සතුට වෙනවා. අත් දෙක ගැන දුක් වෙන්න කකුල් දෙකත් කපන කකුල් දෙක හොඳ වෙලාවට මුන් කකුල් අතපය හතරම කැපුවේ බෙල්ල කැපුවේ නැ මෙච්චර මාන්සිනේකට බෙල්ලට ඉලක්කද නා කතාව ඉවරනේ. මූට රජ්ජුරුව වෙලත් මූට මේක තේරුන්නේ නැහැ කියලා ඊට සතුටින් ඉන්නයි. කපපු නැති බෙල්ල ගැන සතුටු වෙනවා. කපපු අතපය හතරට දුක් වෙන්නේ නැ මා බෝධිසත්වේ. පස්සේ තමයි කියන්නේ ඉසගසලා දාන්න මූ අතපය හතර ගිලත් මම ඉස්සා කරනවා. අර බලන්න ඉසගපන කොටල කියන්නේ මේ වගේ අසත්පුරුෂ ලෝකෙන් නිදාසෙන්න බැරුව හිටිය මූ මට උදව් කළා. සේතෙක් එහෙමම අපවත් වෙනවා. බලන්නේ මා බෝධිසත්වයාගේ චරිතේ එහෙම වෙන්න එපා උපාසක මාත්‍ය අපි. සෝපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා.